එහෙම ගැන හිතලාද ඔබතුමා ලේකොඩි අරන් ගියේ? මම අරන් ගියේ නෑ. හැබැයි මට දුන්නා නම් මං අරන් යනවා. ඒක වැරද්දක් නෑ. ඒක සිංහල ලේකොඩියේ සංවිධානය ආවේ රට වෙනුවෙන් යුද්ධය නවත්තපු ත්‍රස්තවාදී විනාශ කරපු ආරක්ෂක ලේකම්වරයා අල්ලස්සා දූෂණ කොමිෂන්ට ගෙනිච්ච එකට. එතකොට ඒ සංවිධානයේ සිංහලයේ සංවිධානය ජාතිවාදී වෙන්න පුළුවන්. නමුත් කලගුණ දන්නා පිරිසක් හැටියට සමහර දේශපාලන එදා යුද්ධෙ දින්නම ඒකේ ලකුණු දාගත්ත අය අද වෙනකොට එතුමාව අල්ලස්සා දූෂණයකට යනකොට කටවහගෙන ඉන්නවා. හැබැයි මේ මිනිස්සු ආව ඒ සංවිධානයේ මොකක්ෝ සංවිධානයක් ඇතන්ට ඒ සංවිධානයේ කොඩි අරන් ආවා. මම කොඩි උස්සුවේ නෑ. හැබැයි මට මන් දුන්නා මං මෙහෙම දෙයක් වෙනවා කියලා දන්නවනම් මං උස්සනවා. මං ඇවිල්ලත් ගිහින් කියනවා CID එකට මං උස්සුවේ මේ හින්දායි කියලා. ඒක සිංහ කොඩිය විකෘති කරා නම් ඒක වැරදි. ජාතික ගීය විකෘති කරනවා නම් ඒකත් වැරදි. ඉතින් අද මේ රටේ ඌව ගැන කතා වෙනවා. හැබැයි ඌව යට යනවා. මාධ්‍යවේදීනුත් එළිය මේවා ගැන කතා කරපු ගමන් එක්කෝ ජාතිවාදී ලේබල් එක ගහනවා, එක්කෝ ආගම්වාදී ලේබල් එක ගහනවා. ගහලා අපිව නිහඬ කරවන්න හදනවා.